වරත් බුදුරජාණන් වහන්සේ රාවණ පොඩිහාමුදුරන් දේශනා කරනවා. ප්‍රත්‍යක්ෂා කරලා නැවත නැවතත් සිහි කරලා හයින් කටයුතු කරන්න, වචනයෙන් කටයුතු කරන්න, සිතින් ක්‍රියා කරන්න කියලා. සිතින් හයින් වචනයෙන් කටයුතු කරනකොට නැවත නැවතත් ඉතර බලලා ප්‍රත්‍යක්ෂා කළ කරන්න කියලා. මෙන්න මේක තමයි අපි ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් ගන්න ප්‍රධානම ප්‍රතිලාභය. ඒකත් පින්නතුනි අපිට මේ ධර්ම පිළිබඳව යම් කිසි දැක්මක් ලැබුණා නම් ඒකා ප්‍රමාණයට අපි ජීවිතය ගැන ගැඹුරින් බලනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ අපේක්ෂා කළේ මෙන්න මේ ගැඹුරු අවබෝධයක් ඒ ජීවිතවලට ලබා දෙනවා. බුදුදහමෙන් පින්නතුනි භෞතික දේවල් නෙවෙයි අපට දෙන්නේ. දැන් වෙනත් ආගම් වලින් ඇදීරු මිනිසුන්ට කලගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. පාස්කල් ළමයින්ට උපකරණ බෙදා දීම ආදී වැඩ පිළිවෙලක් තියෙනවා. ප්‍රෝග සුවපත් කිරීමේ වැඩසටහන් තියෙනවා. බෞද්ධ විස්මන මහත්තයා ඒ වගේ වැඩක් කරනවා. නමුත් පින්නතුනි බුද්ධාමයෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ මිනිසුන්ට නිවැරදි දැක්මක් ලබා දීම, ජීවිත දර්ශනයක් ලබා දීම. ආහාරයක් කෙනෙකුට දුන්නොත් ඒ ආහාරයේ උපරිම වශයෙන් දවස් දෙකක් තමයි ප්‍රතිලාභයේ තියෙන්නේ. ඇඳුමක් දුන්නොත් වැඩිම වශයෙන් අවුරුද්දක් ප්‍රයෝජනවත් වෙන්නේ. නිවසක් හදලා දුන්නොත් උපරිම වශයෙන් ජීවත් වෙන කාලයක විතරයි. නමුත් ධර්ම ශ්‍රවණය කළා ජීවිත අවබෝධයක් ඇති වුණොත් ඒක මියාන භාවයකට විතරක් නෙවෙයි පින්නොතේ මුළු අසරටම අසර ගමනම වෙනක් මඟකට යොමු කරන්න හේතු වෙන දෙයක්. එනිසා වඩාත්ම වටින්නේ බුද්ධිලන්ට ධර්ම දෙන එක. එනිසා තමයි බුදුදහමේ සඳහන් කරන්නේ සබ්බදානං ධම්මදානං විනාති කියලා. සියලු දාන වලට වඩා ධර්ම දානයේ තියෙන වටිනාකම මේකයි. ඒක වැඩිපුර මානසික සිද්ධාන්තයේ තේරිස. අපි අතුරු කරන ඇත්තින් අපි බොහෝ වෙලට අතුරු කරන්නේ බඩු භාණ්ඩ උවමාරු කරමින් තමයි බුද්ධිලන් අපි අතුරු කරන්නේ. ඇතැම්මට දරුවන්ටත් අපි සලකන්නේ දරුව අනාගතය අපට සලකන්න බලාපොරොත්තු වෙනවා. යහළු මිත්‍රාදෙන් ඇතුළු කරන්නේ යහළු මිත්‍රාදෙන් නැවත අපට සලකන්න බලාපොරොත්තු වෙනවා. ඇතැම්මට අලුත් අවුරුදු පානවලට අපිට අපි ගෙවල් වලට යනවා වෙනත් ගෙවල් වලට. කියන්නේ කොමක් බලාපොරොත්තු වෙන්නේ? ඒ නැත් නැවත අපේ ගෙදරට එයි කියන බලාපොරොත්තු වෙන්නේ. අපි අරගෙන යනවට වඩා වැඩි දෙයක් අරගෙන නැවත අපේ ගෙදරට එයි කියන බලාපොරොත්තු වෙන සම්මි. බොහෝ විට අවුරුදු වලට යන්නේ. නමුත් තීන තියාගේ ධර්මයේ වූ මාරු කරගට යුත්තේ ඒ සඳහා නිවිට වඩා වෙනස් ආකාරයකින්. අපි නියමයේ තියෙනම් පුද්ගලයන් ඇතුළු කරන්නේ ධර්මයෙන් හරහනම්. ධර්මයෙන් නම් අපි ගනුදෙන මාර්ගය අපි නිවිට වඩා දෙකක්ම දින වෙනවා. ඒ විතරක් නෙවෙයි භෞතික දේවල් එක්කම බලාපොරොත්තු වන්නේ පුද්ගලයන්ගේ බලාපොරොත්තු වන්නේ හොඳ ආදර්ශයක් නම්. යහපත් ආදර්ශයක් නම් ආපාත්‍යයක් නම් ධර්ම කරුණක් නම් දහම් උපදෙස්ක් නම් හොඳ බණපදක් නම් ධර්ම දේශනා පිටකත කරපු සීඩිස් කැටියක් නම් ඒ වගේ දේවල් එක්කාපේ තියෙන මේ ගනුදෙනු බොහොමාරව මුලක් සාර්ථකයිද හක්තිමත්. එතකොට අපි වැඩිපුර විශ්වාසය තියෙන ධර්මයක් එක්ක. එතකොට ඒ ඇතුළු කිරීම මත අපි කුජලෙන් ඇතුළු කරනකොට කුජලගේ රූපේ වෙනස් වෙනයි කියලා අපි එච්චර කුජලට පිටුපාන්නේ නැහැ. අර මොලේ තියෙන සඳහස් වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි බොහෝ විට කුජලෙන් ඇතුළු කරන්නේ මේ භෞතික දේවල් වල තියෙන මේ ගනුදෙනුව සහ කුජලෙන්ගේ බාහිර හැඩතලකම පෙනුම මුල් කරගෙන. එහෙම එකතු වෙච්ච අය ඒ රූපය වෙනස් වෙනකොට නැත්තම් අපි දැනට තියෙන රූපයට වඩා ලක්ෂණ රූපයක් ලැබෙනකොට අපි ඒ කුජලෙන් පිටපාන ගැටියක් තියෙනවා. නමුත් ධර්මයේ තුලින් අපි මේ ඇතිවන සම්පන්නකාරය ඊට වඩා වාස්තුමත් ඒ සම්බන්ධතාවයෙන් ඉන්න පුද්ගලයන් අර පොඩි පොඩි දේවල් තමනාරු වෙන්නේ නැහැ. තමන්ගේ ගෙදර මොන හරි නොගෙන ආවේ කියලා අමනාපු වෙන්නේ නැහැ. මොකද ඊට වඩා වැඩිම දෙයක් තමන්ට තියලා තියෙනවා. ඔය අයිස්මන් සාම කියන හාමුදුරුවනේ තායිලන්තේ වැඩ සිටියා. ඒ ස්වාමීන් වහන්සේ දවසක් වැඩම කරනවා අසනියක වෙච්ච තමන්ගේ දාස්කෙක් බලන්න. නිහිලා කියනවා මම ඔබ බලන්න බුද්ධියන් ගිනා දෙන්නේ නැහැ. මට එහෙම ගේන දෙයක්වත් නැහැ. නමුත් මම ඔබට ලෝකෙ තියෙන වටිනාම දැනෙන යාවේ මම දරන්නේ අරගෙන යාවේ ඔබ හමු වෙන්න කියලා පොත හොඳ අනුශාසනාවක් කරනවා. මෙන්න මේක තමයි පින්නතුනි කියන කොට අපි දෙන ලොකුම දේ. දෙමෝපියන්ට උනත් අපිට ලොකු උපකාරය තමයි යන්නට ආහාර පාන ආදී වෙනු පැන්දුම් වලින්වත් වයසට ගියාම සලකන්නට ඕන. නමුත් ඊටත් වඩා වටින්නේ ඒ ඇයට ධර්මයේ කියාදී දෙහැරි කරලා දන් දෙන අය බවට පත් කිරීම, හොඳ සිල්ලසුන් බවට පත් කිරීම, භාවනා වඩන අය බවට පත් කරන්න පුළුවන් නම් ඒක සමාජයේ දෙමෝපියන්ට, වැලිකේයන්ට, අපේ ඥාතීන්ට අපි දෙන ලොකුම උපකාරය ලොකුම හැකියි. අද මේ පින්තුල ධර්ම දේශනා කිරීමට මමස්ස පවස්සින් තෝරාගත්තේ අනුවතනිකායේන උපනියති කියන සූත්‍රය. මේ සූත්‍රය අනුවතනිකායේ දේවතා සම්මුතිය තුළ ගන්නේ. එක්තරා දෙවිකෙනෙක් දිනක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්නවිලා බුදුහාමුදුරු ළඟදී එක්තරා ගාථාවක් ප්‍රකාශ කළා. ගාථාවෙන් සඳහන් වන්නේ උපනියති ජීවිත මක්ඛමායෝ ජරෝපනී කන සංකිතානා ඒසං බහන් මරණේ පෙස්සමානෝ පුඤ්ඤාලි කෛරාජ සුභාවහනි කියලා. තේරම තමයි ගාථාවේ උපනීයති ජීවිතං. ජීවිතයේ උපනීයති කියන්නේ මරණය කරන ළඟා වෙනවා, දිනපතා නැහැ වෙනවා ජීවිතය. ජීවිතං අපමායු ආර්ථිකයි. ජරෝපනී සාස්ත්‍රණ සංකිතානා ජරාවෙන් මැඩුණු පුද්ගලයන්ට පිළිසරණක් නැහැ. ඒකන් බයන් මරණයට සමානෝ. මෙන්න මේ මරණය පිළිබඳව බියති කරගත්තු කෙනා පුඤ්ඤානි අයිරාජ සුභාවහානි කැපගෙන දෙන පින්කම් කරගන්න කියන එකයි මේ දෙවියා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ. පින්කම් දැන් අවුරුද්දක් දෙවියන් අවස්ථාව නිසා මම මේ ගාථාව තෝරාගත්තේ අපේ ජීවිතයක් සිදුවන ඉරණම ගැන සඳහන් වෙන දාසාවක් නිසා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා අපේ ශාස්ත්‍රවරේ අවශ්‍යයි කියන කාරණේ. ශාස්ත්‍රවරේ සහ ශාස්ත්‍රවරේගේ දහමක් අපට අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. උන්වහන්සේ සඳහන් කරන අපේ ශාස්ත්‍රවරේ අවශ්‍ය වන්නේ කාරණා දෙකක් තියෙනවා. මොනවද මේ කාරණා දෙක? එකක් තමයි ජරාවට පත්වීම. ටිකෙන් ටික මහලු වෙන. මෙන්න මේ මහලු වෙන නිසා අපට සාස්ත්‍රවරේ අවශ්‍යවන්නේ. අනිත් කාරණිය තමයි ජාති කියන කාරණේ. නැවත ඉපදීම. නමුත් සමහර අය කියන්නේ ඉන්නේ මරණය නිසා සාස්ත්‍රවරේ කොහොමද කියලා. මරණයට තියෙන බය නිසා සමහර අය ආපවදහමද නැඹුරු වෙන්නේ. නමුත් පිටතින් බුදුරහමේ හැටියට නම් මැරෙන නිසා නෙවෙයි සාස්ත්‍රවරේ කෝණ වෙන්නේ, නැවත ඉපදෙන නිසා. මරණයෙන් ඔක්කොම ආසන්න වෙනවා නම් ගැටලුවක් නැහැ. බුදුරහමේ මේ සියලුම දුක්වලට හේතු වෙන කියලා දේශනා කළේ ඉපදීම උපත. කෙලෙසා උපත නැති කරන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. මරණය නැති කරන්න නෙවෙයි. නාස්තිදාන කුණක් බව කියලා බුදුහාමුදුරුවෝ ධර්මාවෝදේ පස්සේ දේශනා කළේ ඒකයි. මට නැවත ඉපදීමක් නැහැ කියලා. පුනර්භවයක් නැහැ කියන එකයි උන්වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්සේ මුලින්ම දේශනා කළේ. ඒ සාපේතුනි උපත නැති කරන ධමයක් නේද නම්. අනිත් ඒ තමයි ජරාවට පස්වීම නිසා යද මේ ධම නැගුරු වෙන්නට ඕන. ඒකට හේතුව තමයි පින්තුනි මෙන්න මේ අවස්ථා දෙකේදී අපි බොහොම අසරණයිනවා. වයසට යනකොට ශාරීරික දුර්වල වෙනකොට කොයිතරම් අපි දැනගත්තන් තියන අය වුණත්, කොයිතරම් දරුවෝ ඉහිලා රැකියාව කරන අය වුණත්, කොයිතරම් වස්තු සම්පත් තිබුණත් අපි බොහෝ දෙනෙක් අසරණ වෙනවා. මෙන්න මේ අසරණ බව මුදවන්න අපි මෙතනින්නේ ප්‍රධාන දේ තමයි සමාජ ධර්මයක් සමග ජීවත් වීම. පුණ්‍යා සුඛං ජීවිත සංකේහමී කියලා ධර්මයේ කාරණයක් සඳහන් වෙනවා. අත්තං මේ යාතං මේ සුඛං සහාය සුත්ති සුඛාය ඉතරේ තලේන. මේ වගේ ගාථාවේ සඳහන් වෙන එක පදයක් තමයි පුඤ්ඤස්සුඛං ජීවිත සංකේයන්නේ කියලා. පින තමයි ජීවිතයේ අවසාන කාලයේදී Tamanට සහාය දෙන්නේ. මෙන්න මේ මිතුරා අපි ශක්තිමත් කරගන්නට ඕන. හරින වයසදී අනකොට අපිට තියෙන හැරමිටිය වගේ ධර්මයේ කියන්නේ. තමා නගන් සිට උන දේ තමයි මේක. ඒ නිසා ධර්මයෙන් කොහොමද අපි පොහොසත් වෙන්නේ කියන කාරණේ බලන්න ඕනේ. ඒ දෙමේ දෙවියා සඳහන් කරන්නේ මෙන්න මේ කරුණිකවට තියෙනවා නම් ඒකෙන් ටික වයස ඉක්මනට යනවා නම් ආර්ථික ටික නම් ජරාවට පත් වෙනවා නම් තමන් පිළිසරණක් නැත්නම් මේ පිළිවදෝ බියක් ඇති කරගන්න කෙනා පින්කම් කරගන්න කියලයි මේ දෙවියා බුදුහාමුදුරන් අනිත් සඳහන් කළේ. කිනුදේ පින්කම් කිරීම ගැන අපිට විවාදයක් නැහැ. බුදුහාමුදුරන් විතරම අගේකට දින පින්කම් කරන්න කියලා. පින්කම් කරන එපා කියලා කුණවත් නැහැ. මතක මතක තියාගන්න එක. මා පුණ්‍යක පහයි කියන බුදුහම දේශනා කරන තේරට බය වෙන්න එපා කියලා. ඒ වගේම පුණ්‍යන්තේ කුලිතෝ කෛරා හෛරාතේ සංකුණා කුණන් අම්මිසංගා හෛරාත සුප පුණ්‍යන්ත උච්චෝ කියලා දේශනා කළා. පින් කරන කෙනා නැවත නැවතත් පින් කරන්න. ඒ වගේම කිනට සම්ලියක් ඇති කරගන්න. ඇයි එහෙම දේශනා කළේ? සුප පුණ්‍යන්ත උච්චෝ දින තමයි සැපේ කියලා කියන්නේ. ජීවිතේ වැඩිපුර සෙන්දහස් කරගෙන තේනවා නම් එවැනි කෙනාට ජීවිතේ වැඩිපුර සැප තියෙනවා. සෙන්දහම් වැඩි වෙයිගේ ජීවිතේ සැපතක් නැති, සැපත නැති. ඒ වගේම වරක් දේශනා කරනවා මාම මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. බුද බින්දුනි පාතේන බුද කුම්බෝති පූරති. පූරති දිනෝ පුඤ්ඤස්ස සෝකස්මෝ කාන්තිහාචිනං කියලා. තින කුඩා දෙයක් කියන අවමන් කරන්න එපා. තින ටිකෙන් ටික හොකල්ලා මහා පුණ්‍යවන්තේ පාටපත් වෙනවා. හරියට වතුර බින්දුව බින්දුව එකතු වෙනවා. මහා වතුර පාදිනියක් එකතු වෙනවා වගේ. ටිකෙන් ටික හරිය තින්කම් කරන කෙනා අරක් යනකොට මහා පුණ්‍යවන්තේ පාටපත් වෙනවා. මෙන්න මේ තත්ත්වේ නිසා තින් කරන්න කියන එක ගැන බුදුහාමුදුරුවෝ නිතරම අවධාරණය කළා. ඒ වගේම තින්කම් කරද්දී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ගැන සඳහන් කළා. මොනවානේ පින්කම් දානමයන් පුණ්‍ය කිරිය වස්තු සීලමයන් පුණ්‍ය කිරිය වස්තු භාවනාමයන් පුණ්‍ය කිරිය වස්තු දානමය වශයෙන් අපි පින්කම් කරගන්නට ඕන සීලමය වශයෙන් පින්කම් කරගන්නට ඕන භාවනාමය වශයෙන් පින්කම් කරගන්නට ඕන මේවා අපේ ජීවිතවල අපි රැස් කරගන්නට ඕනේ මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව අපි කරන්න ඕන අපි දන්නවා මේ සාමාන්‍ය ජීවිතයේදී මේ මෑණිවරු හොඳටම දන්නවා අපි වැන්දේ නැහැ හදන්න ගියාම ඒ වැන්දේ නෙමෙයි කියවල අපි දානවා. ඇන්තුල් විහිස් දානවා, අවතාවච්ච කරන දේවල් කිරියාගේ දානවා, ඒ වගේම කහකුළු දානවා මේ හැම දෙයක්ම ජාල නියමිත ආකාරයෙන් තමයි ඒ වැන්දේ නිරක්ෂේ නියමාකාරයෙන් ඉන්නේ. අන්නේ වගේ මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාම අපේ ජීවිතවල සිදු කරගෙන තියෙන තෝරන. ඒකම තමයි ජීවිත ලක්ෂණ වෙන්නේ. පින්දහස් කරන්නේ නමුදු කාලයක් තියෙන තුන අවශ්‍ය නැහැ. අපේ දෛනික දිනචරියාවම පින්කම් වලට බලවෙච්ච දිනචරියාවක් වටපත් කරගන්නට ඕන. උදෑසන නවදිවිච්ච මොහොතේ පටන්ම ගුවන් විදුලියට පිළිතින අපට හරින්න පුළුවන්. ධම්ම සින්තාව හරින්න පුළුවන්. ඒ වගේම උදෑසන අපට බුද්ධ පූජාව තියන්න පුළුවන්. මේ නිවසේ වැඩි හිටි අම්මට කාර්යයක් නැන්දට මාමට කලකන්න පුළුවන්. ඒ ඇට කැම වීම ටික හදලා කරුණාවෙන් දෙන්න පුළුවන්. ජීදර ඇටි ඇටි කන්න බල බලලු විතරනම් කුරුල්ලෝ ඉන්නාගේ සතුන කෑම දෙන්න පුළුවන්. උදෑසන තමයි වැඩට යන කෙනෙක් නම් වැඩට යන කාඩ තියෙන අන්තිලකට පොඩ්ඩක් ගිහින් නැත්නම් මිදුලෙම ගේට්ටු ළඟින් ඉඳලා පන්සලට වැල්ලේ යන්න පුළුවන් බුදු අනුත් ඒ කරලා. ඒ වගේම සමාජයක නැති ආයි ස්ථානයේ නැති ආ හොඳට දෙහැන් විව අනිත් පැයට යහපතක් විදිහට කරනවා නම් ඒක තින් තමයි. ඒ වගේම ඒ අතරේදී අපරණේ කොට පිළිගන දෙන්න පුළුවන් නම් ඒක තින් තමයි. මේ යන ගමන පුරාම මෛත්‍රී භාවනා වඩනියනවා නම් භාවනාවක් ලැබෙනවා. ඒ වගේම සමාජ ජීවිතයේ නිදිස්සියට වශයෙන් පස්යෙන් පන්සිල් හැදිනවා නම් ඒක තින්කම්. සමහර වෛද්‍යවරු අප දන්න වෛද්‍යවරු ඉන්නෝ අටසිල් සමාදන්ගල ඉන්නවා. විගත මනසිල් සමාදන්ගල ඉන්නවා. මේ පිනසො කිව්වට ඇගැන් මෙට විශ්වාස කරන්න දන්නේ නැහැ. ඒ අය සිල් රැද්ද මෙර වන්නේ අටසිල් සමාදන්ගල මාස ගණක් තමයි වෛද්‍යවරු ටිකක් කරනවා. අහිස්සරේ ගත් කරනවා කලින් පස්සේ කෑම කන්න ඊට කලින් මේ කෑම බීම ගන්න එක කරනවා එයා පනහතුන සමහර අය හවසට පිටියට පැත්තට යන්නේ කියලා නෑ සීත කරන්නේ නැහැ යන්නේ කියලා ඒකෝට දිනුතින අපිට හුඟ අපි අවධානයෙන් නැගින්නේ අපි කුසලයට බලවණන් ඉන්නේ අප හොඳ ධර්ම දේශන අහලා තියෙනවා නම් අපි සත්පුරුෂයන් ඇතුළු කරනවා නම් අපිට දිනුතුනි සාමාන්‍ය කෙනෙක් මාස ගානකින් කරන දෙයක්ම අවුරුදු ගානකින් කරන පින්කම් අපට දවස් කින් දින කිහිපෙකින් කරන්න පුළුවන්. ඒ තරම් අපට පුණ්‍ය මහිමේ සක්ෂමව දැනෙන්න පුළුවන්. එනිසා ත්‍රිවිධ පුණ්‍යයන් කියාපි කරන්නට ඕන. විශේෂයෙන් වාහනවලදී අපට හොඳටම කරන්න පුළුවන් භාවනාවක් මෛත්‍රී භාවනාව. ඇතැම්මිට අපි යම්කිසි තැනකට වාහන එක නැග යනවා නම් අපිට හිතෙන අනිත් වාහන සියල්ලම අපේ වාහන කීට දෙන්න ඕනේ කියලා නේද? එහෙනම් වාහනයකට නැග්ගහම අපි හිතන්නේ අනිත් පැය අපිට වඩා අපි අනිත් පාටට වඩා සුසුම් කියන කෙනෙක් ඉන්නේ අපිට ඉක්මනටම යන්න අවකාශ දෙන්න ඕනේ කියලා අපි හිතින්නේ තමයි වාහනයට නැගින්නේ. නමුත් මේ විදිහට විමසලා බලනකොට පේනවා ඒ අපි යන පාරේ යන වාහනවලින් සමහර වාහන කොහෙද කියන්නේ? සමහර වාහන ඇතැම්මිට ඔය අත්‍යවශ්‍ය ආහාර කියලා ඇතැම්මිට සංකේතන වලින් දාගෙන යනවානේ. මේ ආහාර ද්‍රව්‍ය මියරන් යන ඇතැම්මිට ආහාර දෙපාර්තමේන්තුවේ වාහන යනවානේ. සමහර වාහන ඇතැම්මිට මේ ආරෝග්‍ය ශාලාවට බෙහෙත්න යන වාහනනේ. සමහර වාහන ආරෝග්‍ය ශාලාවට වෛද්‍යවරු යන වාහනනේ. නර්ස්ල යන වාහන ඇතැම්මිට ගුරුවරු එක්කන් යන වාහන මේ අපේ දරුවන්ට මුගලන් ඉස්කෝලේ යහැමේ. ඇතැම්මිට අපේ බේකරියේ අපේ කඩේ කෑමරන් යන වාහනේ මේ ඇතැම්මිට. ඇතැම්මිට අපි බලන්න යන ලෙඩාම ලෙඩාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයන් මේ අනිත් වාහනේ යන්නේ. නමුත් අපේ ආකල්පේ වශයෙන් වෙනසක් නොවෙච්ච නිසා අපි කියන්නේ සමාව විතරයි වැදගත්. අනිත් කවුරුවත් වැදගත් නැහැ. ඒ වගේම අපි කිතන්නේ නැවේ හැම කෙනෙක්ම පුද්ගලික වැඩේ සමන්‍ය වැඩක් මේ කරන්නේ කියලා. නමස් පිළිතුරු මේ අපි ඉන්න සමාජයේ දිහා බලනකොට බොහෝ දෙනෙක් බොහෝ දෙනෙකුට උපකාර කරමින් මේ ඉන්නේ. දැන් ගොවි මහත්මයේ ගස්තුතින් ඒ පුද්ගලයා කරන ඒ ගොවි තැන නිසා තමයි අපි මේ බඩ පුරවගන්නේ. අපි සල්ලි දෙන්නේ වෙනම දෙයක්. ඒ හැම දෙනෙක්ම පිළිතුරු අපේ යහපත සඳහා වැඩ කරන අය බේකරි වල වැඩ කරන අය රාත්‍රී කාලේ නිදාගන්නේ නැහැ. අවස් හතරක පහක විතර පටන් අර ගන්නවා වැඩි ඒ දිනක තමයි වැඩි එකක් තියෙන්නේ. ඒක උඩින් අපේ නිවසට ගේන හානි ටික ගේන නැත්නම් ආහාර පාන ආදී ටික හදන බොහෝ දෙනා උදේ අපේ නිවසට එන වාහන ටික හදන ආහාර පාන ටික හදන බොහෝ දෙනා දැන් මේ රාත්‍රියේ නිදිමරන ඉඳලා තියෙනවා කියන්නේ. ඒ නිසා කේතතුනි මේ කාරණය ගැනම හිතුවත් අපට කොච්චර නම් මෛත්‍රී වඩන්න පුළුවන්ද? මේවා කිනුතුරි තින්කම් මේවා ඉතාම තින් වැඩෙන තිකන්න එකටයි ධර්මය සඳහන් වන්නේ. ඒ නිසා අපි මේ ජීවිතේ අපි බලහගෙන ඉඳීම තිනුතුනේ මහා ගමනක මේ යන්නේ. අපිට හිතෙන්නේ අපි මේ එක තැන ඉන්නේ කියලා. එක තැන වාඩි වෙලා හිටියත්, නිදාගෙන හිටියත්, තිනුතුනේ අපි මහා ගමනක මේ ජීවිතේ ඉන්නේ. හරියට අපි වාහනයක නැගිට පස්සේ වාහනේ ඔක්කොම වීදුරු ටික වහලා සෝයන් එහෙම දාන පිටියට වාහනේ මොකද වෙන්නේ? වාහනේ වේගෙන් අපේ ගමන සඳහා යමින් ඉන්නේ. අන්නේ වගේ තමයි අපිත් මේ වාහනයක නැගලා මේ සර්ටන් දාලා පෑන් දාගෙන ඉන්නවා වෙන්නේ. වාහනේ මොකටද යන්නේ? ඈ? ඔව් අපි සුසාන භූමිය කරා යන වාහනයක මේ නැගලා ඉන්නේ මේ අපි. අපි මේ ගිනා වෙනවා, සතුටු වෙනවා, කණ්ඩු වෙනවා, වැරදි අයගේ කියනව විවේචනය කරනවා, මේ ඔක්කොම කරන අපේදී අපි මේ මොහොතක් පාසා යන්නේ මේ විජරාව කරා යන්නේ මේ. මේ මරණය කරා යන ගමනක් මේ පින්නතුනි. ඒ නිසා මේ ගමනේදී අපි අර්ථයක් ගන්නයි කියලා කියන්නේ. අපි ජීවිතේ හැකිතා පින්නම් කරන්න කියන එකයි මේ ගාථාවේ මුලින් සඳහන් කරන්නේ. ඒ නිසා පින කියන එක විතර කරන්න කියන එක බුදුහාමරවණන් කළා කියනවා. නමුත් පින්නතුනි මේ ගාථාව දෙවෙනි මතාවට නැවත බුදුහාමරව පොඩි සංශෝධනයක් කළා. ගාථාව නැවත ප්‍රකාශ කරනවා. අර මුලින් කියපු පද දෙක එහෙම කියනවා. උපනීත ජීවිතම අපමායෝ ජරූපනීත සංසංකිතාන ඒකං බයං මරණේ සෙක්කමානෝ ලෝකානිසං අජ හේ සංකිතෙක්කෝ. ඉතින් සාධාරණ ප්‍රශ්න බලන්න. න්‍යායාගාර කාර්යාලය පාස්. හොඳයි. ඒක තමයි පළවෙනි ගාථාවෙන් සඳහන් කළේ අර කරුණ ටික තියෙනවා නම් ජනාවට පත් වෙනවා නම් මරණය කරන් අඳවීම ඉන්නා ඉන්නේ. මරණය ගැන වියක් තියනවා නම් මොකද කරන්න ඕන? පුණ්‍යානි කෛරාග සුභාවහනේ කෙනෙක්යි මුල් ගාථාවේ සඳහන් වුණේ. බුදුහාමුදුරේ කිහිම නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන්නේ හැබැයි බුදුහාමුදුරුවෝ නිතරම අවධාරණය කරන ලෝකේ වටිනාම දේ දේශනා කරන්නේ. සාමාන්‍ය කෙනෙක් කරුණක් දේශනා කරාට ඒක ඉතින්ම පිළිගන්නේ නැහැ. බොහෝ දේවල් පින්නතදී බොහෝ ආගම් බොහෝ දර්ශන බුදුදහමේ ප්‍රතික්ෂේප කරන්නේ ඒව සම්පූර්ණ වැරදි නිසා නෙවෙයි. ඒ කියන දර්ශන බොහෝමයක් සම්පූර්ණ සත්‍ය නෙවෙයි. ඇතැමිට අඩක් සත්‍යයි. ඇතැමිට යන්නම් ප්‍රමාණමේ සත්‍යයි. නමුත් සියයට සියක් සත්‍ය නොවන නිසා බුදුදහමේ වඩාත්ම අර්ථයක් දේශනා කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන ශාස්ත්‍රවරයා උන්වහන්සේට වරදලේ බුද්ධියෙන් බුද්ධියේ ඉහළම තලයට පත් කරන්න. බුද්ධියට ලබා දෙන්න පුළුවන් උත්තරීම ප්‍රතිලාභේ ලබා දෙන්නයි උන්වහන්සේ හැම වචනයක්ම බහිර කළේ. දෙවනි ගාථය බුදුන් සඳහන් කරන්නේ ලෝකාමි සම්පදේ මේ සංකේතකෝ. ලෝකයේ තියෙන ආශාව අත්හැර ගන්න කියලා. පින්නතුනේ මරණය කියන කාරණය ගැන සඳහන් කරන්නේ බොහෝ දෙනා පින්නතුනේ ජීවිතේ නැට වඩා ඒ නිහියට පස්සේ ඒ නිහියනට උඹ බයයි. ජීවිතේ ඉන්න කාලයෙන් දැන් හිත පරිලවන් ගහගෙන ගන්නවා අඳුරවල් වෙනවා හිතමනාවකම් වෙනවා. නමුත් නැරුවට පස්සේ ටිකක් බයයි නේද? දැන් අද මම ඉස්සර පන්සල ගුලේ ධර්ම සාකච්ඡාව කළා. ඒක මෑන් කෙනෙක් නැතිකල අහනවා ආන්දෝනේ මේ ගියට ගෙදර තින්කම් කරලා තිමන් මොදා කරන්න හොඳ නැද්ද කියලා. තින්කමන් කළා තිමන් මොදා කරන්න තරම්වත් බයයි සම්හරයි. ඒ තරම්ම මේකේ කෙනාට බය නැහැ. මොකද මේක වෙන ඇවිල්ල කරදර කරේ කියලා. මේ බය වෙන්නේ මොකක් හින්දද මේ? මේ පින්කම් වල තියෙන අනුමානයි මේ තියෙන්නේ. මේ කුසලයේ තියෙන අනුමානයි මේ තියෙන්නේ. බලන්න මේ පින්නතුන් මේක පොඩට අපි පිටකනට ඕන. අපි මේ කියාට පස්සේ අනිත් වෙනට කරදරයක් නොවෙන විදිහට කොහොමද අපි අපේ ජීවිතේ හසුරවන්නේ කියන එක. සම්මරයන් මේ කරන ඒ දරුවාට උගා ආසා කරන ඒ දේපල වලට උගා ආසා කරලා කටයුතු කරනවා. ඇතැම් විට ඒ නිවසටම නැවතෙන්න කැමති සමහර අය නේද? ඒ දරුවන්ටම කැමති. එහෙම දරුවන්ටම දෙමාපියන්ටම කැමති වුණා මොකද වෙන්නේ? ඔව් ඒ ගෙදරටම තමයි නැවතෙන්නේ. නමුත් මස්ත්‍රියන් ගෙදර දෙන්නේ. අන්න මේකයි මස්ත්‍රියන් ගෙදර නෙවෙයි ඉන්නේ ඒක හරතුල. ඒ නිසා නැවත සමහි දරුවන් ලබන්නම පුළුවන් බැරිම නැහැ. ඒ ලබන්න ඕන දරුවන් සමගම සතුටෙන් හොඳට සින්දහම් කරන්න ඕනේ. එතකොට ඒ නිවස ගැන වෙන්නේ නැහැ දෙමෙද. ඒ අය ඊට වඩා හොඳ තැන්වලදී නැවත මුණ ගැහෙනවා. ඒ නිසා මුණට ගැහෙන්න ඕන නම් ඒ ඇත්ත එක දෙකට සින්දහම් කර ගන්න ඕන. පිළිතුරු දැන් සාමාන්‍යයෙන් ওই මොහනෙන් නියම පුද්ගලයන්ගේ අකීත අත්බව ගැන බලන්න පුළුවන් පරිවර්තන මෑත කාලේ කරලා තියෙනවා. ඒ කරහන්න තියෙන ලක්ෂණයක් තමයි එක දිගටම පුද්දෙන් එකම පිරිසක් එක්ක යන්නේ. බොහෝ විටේ ඥාති මිත්‍රාදීන් හිතවන්තයන් එක නම සමීපයේ තමයි ඉපදෙන්නේ. ඒකට හේතුව තමයි මේ පින්නසින් අපි මේ කරනෝමය ගනුදෙනුවක් මේ විසඳ ගැනීම යන්නේ. අපි යන්න තියෙනකොට වැඩිපුර උපකාර කරනවා නම් ඒ අය අපිට සමීප කරන තමයි ඉපදෙන්නේ. ඒකද ඒ නැවත අපිට උපකාර කරනවා. ඒ උපකාරය ලැබෙන්න ඕන විදිහට ඒ සමීපේ තමයි ඉන්නේ. ඒ වගේම ගණිත පැත්තක්. ආයතන කරදර කරුවොත්, හතරමන් කරුවොත්, දිනුට බාධා කරුවොත්, ඒ කට්ටියත් ළඟම ඉඳෙන්නේ. ඊයගත් දින මේ ගණදෙනු විසඳ ගන්න දෙයක්. ඔව් ඒ ගණදෙනු විසඳ ගන්න ඕන නිසා ළඟම ඉඳෙන්නේ. මේක ඈත ගියන්නේ. ඔව් ඒක මානසික මාතෙන් එනව නැත්තම් හත්වෙන් යාතන්නේ ඉන්නවා. ඇවිල්ලා මේ ගණදෙනු විසඳ ගන්න ඉන්න තමයි ඊට මෙයන්නේ. ඒ නිසා වෙනතුනේ බොහෝ විට මේ අපි අතුරු කරන අයගේ අමනාපකම් තියෙනවා නම් ඇකිතාක්කේ මෙතින්දිම ගර්ධන ඉවර කරගන්න. නැත්නම් දෙකින් දිගටම යනවා. ඈ සාමි පුරුෂයා හොඳ නැtei කියලා හිතනවා නම් සාම පුරුෂයාට හොඳටම කලකන්න. භාර්යාව ගැටපාරු තියෙනවා කියලා හිතනවා නම් ඊ අනුපාඩු උගලගෙන පුළුවන් තරම් ඉවරදි කරන්න බලාගෙන මේ ඒ අයට හොඳ වෙන විදිහට කටයුතු කරන ධර්මයේ හැම පස්සේ අවස්ථාව කලකන්න හොඳ බණ පොත්පත් නිල දෙන්න කියවන්නේ අය යහපත් පුදිනවට පාස් කරන්න. එතකොට තමයි ඊළඟ තැනදී අපිට ඊට වඩා හොඳ කෙනෙක් මුණයි දෙන්නේ. දැන් ලැබිච්ච කෙනා හොඳ නැහැ කියලා යන වෛර කරන්න ගියොත් ඊයත් වෛර කරනවා දෙන්නම වෛර කරගෙන දිගින් දිගටම යනවා කියලා. දැන් මෙන්න කෙනා හොඳ නැහැ කියලා හිතනවා නම් සමා කැමති වෙන විදිහේ කෙනෙකුට තරගන විදියට දැන් ඉන්න කෙනාට තරගන්න. ඒකේ කරන්න තියෙන්නේ. එතකොට තමයි හොඳම කෙනෙක් ලැබෙනවා. නමුත් දැන් ලැබිච්ච කෙනා දරුවක් හෝ වේවා ආනිපහලේ වන්න හෝ වේවා ඥාතීන් හෝ වේවා ඒ අය හොඳ නැහැ කියලා එයාට වෛර කර කර සිටියොත් ඒ අනිත් පැත්තෙන් වෛර කරනවා. එතකොට ඊළඟ කාලේ තමයි ඇත්තටම මොන හේන්නේ නිරස් වඩා මොනද හම්බෙන්නේ කියන්නේ අපිට. එනිසා පින්නතුනි මේ තත්ත්වයේ අවබෝධ කරගන්නට ඕන. මේක මනෝවිද්‍යාවේ මුලික කාරණයක් සඳහන් කරනවා. මනෝවිද්‍යාව කියන්නේ එක කොටසක් තියෙන අදිමනෝවිද්‍යාව කියලා. අදිමනෝවිද්‍යාවෙන් කියන දේ තමයි යම් කිසි කෙනෙක් කිසියම් දෙයක් කරනකොට ඒකු කියන්නේ ඒ වගේම ඉඩක් ඇති වෙනවා. ඒ කරන ක්‍රියාවට සමීප විදිහ ලොකු ඉස්සෙන්නක් ඇති වෙනවා. ඒක නැති ඒකට ඒ සමාන දේවල් පිටින්නවා කියලා. දැන් කෙනෙක් විතර ධන් දෙන කෙනෙක් නම් ඒ ඊට සමාන දෙයක් සමානලම ඉඩක් ඇති වෙනවා. ඒ ඉඩක පිළිගැනෙන බාහිරින් සමාන දෙයක් ලැබෙනවා. අනිත් පැත්තට කියලා අපි අනිත් පැත්තේ විතර ඉස්සන් කරනවා සමතෙන් ඉන්න එක වාසි වේද කරලා විද කරනවා නම් දීවට පස්සෙන් ඉන්න එක දීවට බාධා කරනවා නම් අපිට අන්නේ ඒ වගේම ඉස්සෙල්ලක් ඇති වෙනවා. ඒකක් ඇති වෙනවා. ඒක ඒ වගේම එකක් බාහිරින් ඉන්න පිළිනවා අපිට. අදිමන විද්‍යාවෙන් මේක සඳහන් කරා. අදිමන විද්‍යාව මොනවද කියන ප්‍රශ්නයක් පිළිගන්න බුදුදහමේ මේක කර්ම සංකල්පය කියලා කියන ගැටයකට සමහරක් පිළිගන්නේ කැමති නැහැ. බටහිර මනෝවිද්‍යාවේ කියවට පස්සේ සමහරක් කැමති පිළිගන්න. එනිසා බුදුදහම තමයි එකක් සාමාන්‍යයෙන් දැන් වර්තමානයේ බටහිර ඉන්ද්‍ර නැවත අපිට මේන්නේ. එනිසා පින්නතුනේ මෙන්න මේ කාරණේ විද්‍යාවේ කොහෙදන්ව අපි වැඩිපුර කරන්න ඕන මේ මතයම හිතේ තමයි බුදුහන්ව වඩාත්ම වර්ධනය කරේ ලෝකයට තියෙන ආශාව ඇලීම බැඳීම අඩුපාඩම් කියලා. මේක තමයි වඩාත්ම වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා මම අතීතයේ දැනුත් මතුවඩක් කරුණ දෙකක් විතරයි දේශනා කරන්නේ. මොකද කරුණ දෙක දුක දුකෙන් නිදහස් වීමක් විතරයි කියලා. දුකෙන් නිදහස් වෙන කියන කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අපි දුකෙන් නිදහස් වීම සඳහා උවහන් දේවල් කරනවා. සැපදවල් කෙනෙක්ට අරගෙන උවහන් දේවල් කරනවා. අපි පොඩි කාලේ ඉගෙන ගත්තා ඊට පස්සේ රැකියාවක් කළා. මේ පින්නතුන් හැදෙන මේ නැත්තම් විවාහ ජීවිත වලට ආවා ජීවා ජීවිතවලට පත් වුණා. දරුව ලැබුවා. නිවස් ජීවිතවල හදා ගන්න ඇති ඉඩකඩම් ගන්න ඇති. මේ උවහන් දේවල් කරේ ජීවිතේ දුක නැති කරන්න කියලා හිතාගෙන නේ. ලෝකේ නිදහස් වෙන කෙනෙක් සාගෙන තමයි මේ හැම දෙයක්ම අපි කළේ. නමස් පින්නතුනි මේ වතරන් දුකේ නිදහස් වුණාද අපි? ඔය දුකේ නිදහස් වුණේ නෑ. හැබැයි සමුනේ ඇත්තෙම අර අපේ කුඩා කාලේ තිබෙන සතුටවත් අපිට දැන් නැතිවම දෙන්නේ. බලන්න කුඩා කාලේ පාසලකට ආවම කොච්චර සතුට වෙනවද දුවල නැහැ නේද පිටිම හස්ත දෙකලා. දවස් ළඟට ගියාම කොච්චර සතුට වෙනවද නේ? මල් වට්ටකට ගියාම කොච්චර සතුට වෙනවද පොඩි කාලයක් උද්‍යානයකට ගියාම දෙල්ලා පිටේනෙකට ගියාම කොච්චර සතුට වෙනවද? මුහුදේ වෙරළ ළඟට ගියාම කොච්චර සතුට වෙනවද? ලස්සන පාටවල් දැක්කම බැලුම් බෝල වගේ එක එක පාට බැලුම් බෝලේ වැරැක්කාම අපි උගාන් සතුට වෙනවා. අපේ ඥාති ඥාතිඳලා ආවහම අපි උගාන් සතුට වෙනවා. මේ කාරණාම පිළිබඳව තියෙන තුනේ වර්තමානයේ අපට ලැබෙන කොට අපි සතුට වෙනවද? අපට උගානක් වන්නේ නැහැ. අර පොඩි කාලේ තියෙන්නේ සතුරුවක් දැන් අපිට නැහැ. අපි අද මේ මහා උතුම් කියලා වෙලා තියෙනවා. මහා ධනවතුන් කියලා වෙලා ඉන්නවා. ඉහිලා රැකියාව කරනවා කියලා අපි හිතන් ඉන්නවා. ඒ නොයේ දේවල් අපට ලැබුණා. අර අපි අපේක්ෂා කරන සතුට අපි බොහෝ දෙනා අහිමි වෙලා තියෙන්නේ. ඒ අහිමි වෙන ප්‍රධානම හේතුව තමයි තියෙන තුනේ මේ සිතේ තියෙන නැවුම් භාවය නැති වෙච්ච එක. සිත කියන්නේ හැම මොහොතකම අලුත් සිතුවිලි පහළ වෙන දෙයක්. නමුත් අපේ ලක්ෂණය තමයි අපි යන අතීත සිදුවීම් අතීත සිද්ධීන් වර්තමානයේ අරගෙන වර්තමානයේ දැනුමේ සිදුවක් වගේ හේවකින් අපි ඉන්න උත්සාහ කරනවා. මේක කුසලයෙන් හතර ගන්නම මම දක්න්නේ. දැනට රුවන්වැලි සෑය ළඟට වඳින කීපු කෙනා ඒ රුවන්වැලි සෑය ගම් මගේ ඉස්සරහා දියේ කියලා හිතාගෙන ඕනම් භාවනා කරන්න පුළුවන්. ආයි රුවන්වැලි සෑය ළඟට යන්න ඕනේ නැහැ නේද? ජයත්‍රි මහා බෝධි ළඟට කියපු කෙනා ඕනම් ඇස්තරේ පියාගෙන ගෙතන ඉඳගෙනම දැන් මම මේ ජයත්‍රි මහා බෝධි වහන්සේ අභියස කියලා භාවනා කරන්න පුළුවන්. ඒ සිද්ධියම මෙතන ගන්න පුළුවන්. සිද්ධිය සබහනේ මේක. මේකට කිච්ච න්‍යාය කියලා කියනවා. පින්නතුනි නම් අපට මේකත් නිවැරදි වෙන්නේ. අපිට මොකද වෙන්නේ? අපි යටින් මේක අතීතයේ කවුරු හරි අපිට බැන්නා නම් අපේ කටයුතු වලට බාධා කළා නම් යම් කිසි දෙයක් වුණා නම් අන්න ඒ කිසි අපි එතන වේදින් දිනවල වෙලායි. පොට්ටක්වත් නැති වෙන එතන ඉවරුනේ එක. අපි නැවත සිටීල පහර කරගෙන ඒක වර්තමානයේ ගන්නවා. අරගෙන අර දුක් එක එහෙමම දුවා වර්තමානයේ විඳිනවා. මේක දෙන්න තුන අපිට දුක ඇතිවන්න ප්‍රධානම හේතුව මේක. එනිසා දුකෙන් නිදහස් වෙන්න අපේක්ෂාවක් තියෙනවා නම් මෙන්න මේ දැක්ම අපේ ජීවිතයට අපි ලබා ගන්නට ඕන. අපට බොහෝ විට මේ දුක හටගන්න හේතේ තියෙන මේ නැවුම් භාවයේ ලක්ෂණ බව නැතිවන්නේ අපි බොහෝ දෙනා එක්ක තියෙන අමනාපය. බොහෝ දෙනාගේ වැරදි අඩුපාඩු සංකිට නේද? දැන් පොඩි කාලේ බලන්න අපි පොඩි කාලේ කවුරුත් විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ වෙලෙන් අපිට කිසිසියක් ඇති වුණොත් අත දක්වන්නේකින් ගහලා දානවා. ඒක වෙනම දෙයක්. නම් තමයි දිගින් දිගටම පුරුදුලගේ ගැන විවේචනය කිරීමක් නැහැ නේද? ඉස්කෝලේ බාර කරනකම්. පොළේ බාර දීලා ඉස්කෝලේ හතරපැය පන්තිවලට යනකම් අපි කවුරු හරි කියන්නේ වැඩි ලොකු විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් අපි දැන් මේ වැඩි වෙන්න විශේෂයෙන් උගස් වෙන්න වෙන්න බොහෝ දෙනාගේ ලක්ෂණය තමයි අනිත්‍යයේ වැරදි සාම සිවුන් වැරදි අල්ලගෙන ඒව බොහෝම තමන්ගේ උගස් තමයි දාන්නේ දාර්ශනිකව විශ්ලේෂණය කරන්න යනවා. කරන්න කරන්න මොකද වෙන්නේ පින්තුනි? අපේ හිතේ තියෙන මේ ලක්ෂණ බව ඇති වෙනවා. ඒ පුද්ගලයාගේ කරපු වැරදි අවස්ථාවට අපි එහෙමමපත් වෙනවා. ඒ සම්පූර්ණ අඩුපාඩුව අපේ ජීවිත අත්දැකීම වලට අපි අත් කරගන්නවා. පත් කරගෙන අපි දුකටපත් වෙනවා. ඒ නිසා මෙන්න මේ සත්‍යම අපි මෙහෙට එවන. මේක ඉතාම අවශ්‍ය කරන දෙයක්. අනිත් දේ තමයි මේ ගැටීම ඇති වෙන හේතුව මේක. අනිත් දේ තමයි ලෝකයේ තියෙන හැලීම අඩු කරගන්නට වන. අපි බොහෝ විට පින්නතුනි නොයෙක් දාට අපි ආශා කරනවා. වයසට කියක් අපි ආශාව තියෙනවා අපි නැත්තේ නැහැ. විවිධදී අපේක්ෂා සංහයි අහිතව යන්නේ ඉන්නේ. මෙන්න මේ බාහිර ද්‍රව්‍ය වලට උද්ඥයන්ට යම් යම් අවස්ථාවලට අපි වැඩිපුර ආශා කරන්නම්. ඒ ආශා කරන ප්‍රමාණයට පින්නතුනි ඒ ආශා කරපු දේවල් වෙනස් වෙනකොට ඒ ආශා කරපු දේවල් සමාජ කැමති විදිහට නොකොහොමදිනකොට අපි දුකට අපිට දුකට ගන්නවා. දැන් බලන්න ලෝකේ බොහෝ දෙනා මිය යනවා. බොහෝ දෙනා මිය යන සාමාන්‍ය දවසකට ලක්ෂ 10කට වඩා වැඩිපුර ගණන් මිය යන හැටි දැකියන සාමාන්‍ය ලෝකේ. ඒ නියඟයට අපිට කිසිම දානක්වත් නැහැ. නමුත් අපේ ඥාතිවරේ වා කාලයකට පස්සේ මිය ගියා. අවුරුදු ගානකට පස්සේ මිය යනවා. අපට ඒ දුක දැඩිවම දැනෙනවා. ඇයි මේ දැනෙන හේතුව? ඒ ඥාතිය මතේ කරගෙන මෙහා තින්නේ. ඈ බොහෝ දෙනා විවාහ කරින් අකමැත් වෙනවා. දැන් ප්‍රධාන විවාහයක ප්‍රතිඵල නිකුත් කරපුවාම පත්‍රය දානවා. මෙන්න මෙච්චර ගානක් දහස් ගානක් ගත්තා මිට 20000 30000 40000 අනහන් කරන සම්පූර්ණ විෂය මාරම අකමැත් වෙනවා. සාමාන්‍ය පෙළ විෂය හංගන විෂය 10ක් අකමැත් වෙච්චයි දහස් ගානක් තියෙනවා. පුසත් පෙළ ඒ විෂයන්ට ඔක්කොම අකමැත් වෙච්චයි දහස් ගානක් තියෙනවා. අපි කිසිම ගානක් ගන්න පාත්‍රය දැක්කද? නමුත් අපේ ළමේ අපේ ළඟම ඥාතියි. එතන අපිට අකමැත් වෙන්නේ ඒ සාමර්ථ්‍ය බලාපොරොත්තු වීම කියන්නේ පීඩම් ගන්න මොකද කොච්චර දුකක් නැනේ? ඒ තුනක් අපේක්ෂා කරපු කෙනෙක් තීසුණක් ගත්තදී ඒ තුනක් අපේක්ෂා කරපු කෙනෙක් තීසුණක් ගත්තදී අපිට මහා වේදනාවක්. ඒකට ප්‍රධාන හේතුව මේක තමයි කරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ප්‍රතිඵල ඉන්න කලින් මම පාඩක් කියලා තියෙන අපේ ළමේ නම් හොඳින් පාස් වෙනවා කියන. ඉතින් ඒවට උත්තර මණි වෙනවා ආමට ඊට පස්සේ. ඈ එනිසා ඒවා කලින් වැඩිය කියන්න හොඳ නැහැ. ලැබෙන තරමෙන් පිළිගන්න බලාගෙන ඉන්නේ ඉතකවන. ඊටකින් දරුවන්ට උදව්වකට කමන්නේ නැහැ. දරුවන්ට අපි කියනවා පාස්ම ලැබල දෙන්නට ඕන. නමුත් පිටුතුනි ඒවත් සිදුවන්නේ යම් හේතු බලන හැමක ප්‍රතිඵල විදියට. අපිට යම් කිසි මට්ටමකට වෙනස් කරන්න පුළුවන් උදව් කළා. ඒ වෙනස් කරන්න පුළුවන් මට්ටමේ උත්තරයක් තියෙනවා. ඇතැම් විට යම් සමහර එක කිසිම උපකාරයක් නොකරපු අය. තමන්ම හම්බ කරගෙන ඉගෙන ගන්නවා ඉන්න තැනක් අය. ආමන පෙර පන්තියේදී උසස් පෙළ දේශයේ සමහරයන් තමාම හම්බ කරගෙන ඉගෙන ගන්න ඉන්නවා. සම්මර්ෂණ එක නම් අනිත් නා. ආමන්තින ඉවලියයි. ඊය ඇතැමිට ඉතිරිම විභාගයක් සමත් වෙනවා. විශ්වවිද්‍යාල යන විදලක් නැහැ කටිකාචාර පාඩක් පස් වෙන එකක් තියෙනවා. මේ මාස්ටර් තියෙනවා. ඒ නිසා පිළිතුනේ මේ වාස්තුනා ශක්තිය මේ ධෛර්යය තියෙනවා නම් ඒක කාටවත් වලක් වන්න බෑ. දෙමෝපියන තියෙන එකට අන්ති පිටියක මඟ පෙන්වීම උපකාරයක් කියන විතරයි ඉහලින් බලාපොරොත්තු තියාගෙන බැරි වැඩිම ඇති කරගත්තොත් වෙන්නේ අපිට බොහෝ විට ඒ තුළින් සංවේගයක් වීම වෙනවා. ඒ නිසා මෙන්න මේ බැඳීම යාගිත ප්‍රමාණයකට අපි අඩු කරගත්තා නම් මේ අඩු කරගත්තා කියන්නේ තියෙන දුක අඩු කරගත්තා කියන එක. කෙනෙක් ඇතැම් විට හිතනවා මේ බැඳීම අඩු කරගත්තොත් අපිට සතුට අඩු වෙයි කියලා. දැන් දරුවන්ට මොනගුරු මිනිගිරියන්ට ආදරය අඩු කරනවා කියන අපිට හිතනවා අනේ එන්න මට සතුර නැති වේදෝ කියලා නේ. නමුත් වෙනදේ සතුර නැතිව නෙවෙයි වෙන්නේ. දුක නැති වෙයි හැමයි. මොකද අපිේ බලාපොරොත්තු වෙන දූ දරුවන් යමදාන එකම විදිහට ඉන්නේ නැහැ. ඒක තරම් යනකොට හැමදාම අපි කියන දේ අහන්නේවත් නැහැ. පොඩිම කාලේ අපි කියන විදිහට ඉන්නවා. නමුත් ඒක තරම් යනකොට එහෙම අමරකාතර කියන විදිහට ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පෞරුෂ වර්ධනයත් එක්ක කායික මානසික වෙනස්කමක් එක කලින්කන් ඒගොල්ලන් දෙන පුදුණක් සඳහා පත් වෙනවා. කලකටි ගුරුවරුන්ට සම්බන්ධ වෙනවා. කලකට සමන්ගේ සමාන වෛද්‍යයෙක් එක්කකට සම්බන්ධව කටයුතු කරනවා. ඒ වගේ එක එක වයස්වල සීමාවන් දෙනවා. ඉක්කොට බාර දෙනක ළමයි අම්මා කියලා දේ තමයි යන්නේ. ඉක්කොට බාර දෙන්න තා තියෙනවා ඊට පස්සේ අම්මා ඇතුළේ ගුරුවරියක් වෙන්න පුළුවන්. ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අම්මා කියන දේට වඩා අම්මගම කිව්වට අපේ ටීචර් කිව්වම තමයි කියලා. ඔය ගුරුතුමී කියන දේ තමයි ඊට පස්සේ අහන්නේ. ගුරුතුමී කියන දේ හැමදාම අහන්නේ නැහැ. ඉක්කොලේ 8 9 5 වලට ගුරුවරයා කියන දේට කවියෝ කරනවා ළමයා. ඒ හිම වෙනස් වෙනවා ළමයේ මානසිකත්වය. එනිසා පිළිතුරු මේ වෙනස් වෙන භෞතික සහ අධ්‍යයමේ පුජ්‍යයන් ඇතුළු කරන ලෝකෙක අපි මේ ඉන්නේ. මෙන්න මේ වෙනස් වීම අපි දකින්නට ඕන. මේ වෙනස් වීම දැක්කේ නැති වුණා කියන අපි පිළිතුරු මොකද්ද හිතන්නේ අපිට? හැමදාම මේ දේ ඒකාකාරීව තියෙන්න ඕන කියන අපේක්ෂණයක් අපි ඉන්නේ. එනිසා එකකින් බාහිර දේවල් ගැන කියන විතරක් නෙමෙයි අපි උදේ හවස මේ උපකාර කරන කලකන අපේ ශරීරයක් වෙනස් වෙනවා අපට පාලනය කරගන්න බැරි විදිහට. අපි ඇතුළු කරන ශරීරයේ මේ තරම් මේකෙන් වෙනස් වෙනව නම් අපට හසුරුවන්නේ බැරි නම් පින්නතුනි බාහිර දේවල් ගැන අපිට බලන්න කරන්න පුළුවන් කොච්චර සීමිතවද. අපි මේක තේරුම් ගත යුතුයි. ඒ නිසා කාලය කියන එක මේ හැම දෙයකින්ම අපි තේරුම් ගත යුතු දේ තමයි. කාලය කියන දේ විතරම අලුත් වෙන දෙයක්. ඒ වගේම අපි විතරම අලුත් වෙන්නේ මෙයන්නේ. හැම මොහොතකම මේ හැම දෙයක්ම කායික මානසික හැම දෙයක්ම මොහතක් පාසා අලුත් දේවල් නිර්මාණය වෙමින් යනවා. මේ ශරීරය ගත්තත් මොහතක් පාසා වෙනස් වෙන එක මේ අලුත් දෙයක් ඇති වෙමින් යන්නේ. ඒ අතර ප්‍රත්‍ය හේතු මත මේක අන්වන් සම්බන්ධයක් තියෙන රූපේ දැක්වත් මේ හවල් කෙනා කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ හැඩවල මගේ සමානකමක් තිබුණද මේ නිතරම තියෙන පුද්ගලයා අලුත් වෙමින් යන්නේ. ඒ නිසා තමයි අපිට ඕනම වෙනසක් අපි අඩුපාඩු ප්‍රකාශ කරගෙන අප නිවැරදි වෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන කෙනෙකුට නම් ඒ සියලුම වැරදි ඉක්මවාගෙන ආත්මික ශක්තිය වුණත් ඉතලම කාර්යයකට යන්න හැකියාව තියෙන්නේ මෙන්න මේ අලුත් භාවය නිසා. ඒකට මේ ඒ විශේෂ දෙයක් තමයි දැන් අවුරුද්දක් ගෙවිලා. අලුත් අවුරුද්දක් යනකොට බොහෝ දෙනා මේකදී අපේ සාලුත් බලාපොරොත්තු සහිත අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ. බොහෝ දෙනෙක් අලුත් අවුරුද්ද ගත කරන්න ආසියානු දෙනු පුදානම් වෙනවා. බොහෝ දෙනෙකුට පිටු තුනේ අතැම්බර ජනවාරි මාස පළවෙනිද වෙනකොට බොහෝම නැවුම් භාරයක් තියෙනවා නේද? අලුත් අවුරුද්ද කියලා පාන්දර අතැම්බර යන ඉඳහලන්නේ නැහැ. 12 වෙනකොට නේ ටික් ටික් වෙනවා. නිපේස් මාරාගේ මේ දැන් පළවෙනිද සූදානම් වෙනවා. අතැම්බර පළවෙනිද උදේ එම නැගිටිනකොට නැගිටින්න බෑ අතැම්බර දිගේ මතයි. ඒක තමයි කියගෙනත් නැහැ. පින්නතනි බෞද්ධයන් වන අපේ අපේ අවුරුද්ද නියම විදිහට නම් සිග්නල් අවුරුද්දක් නෙමෙයි. අපේ අවුරුද්ද නම් නියම විදිහට වෙසක් පොය හැදී නැති කලකන්නේ අපේ අවුරුද්ද ආරම්භ වන්නේ රෑ 12ට නෙවෙයි 12ට නෙවෙයි. අරුණෝදේ උදේ 5ට 5:00ට ඒ කාලේ තමයි අපේ දවස ආරම්භ වන්නේ නියම විදිහට. එතකොට අපි රෑ නිදිමරාගෙන ඉන්නේ නෑ අපි රෑ හොඳට නිදාගෙන අපි උදෑසන අරුණෝදයෙන් අවදිවට තමයි දවස ආරම්භ කරන්නේ. අපේ හැම දවසක්ම පින්නතුනි අලුත් අවුරුද්දක්. අපේ වෙනසේක. අපි දවස නියම කරගෙන ඉන්නේ වර්තමානයේ හැබෑලසම බෞද්ධයම අපි නම් බෞද්ධයෝ නම් බෞද්ධයට හැම දවසක්ම අලුත් අවුරුද්දක්. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා තුනක් කස්සන් කුමංගලං සුප්ප භාසං කෝටිතං සුඛනෝ සමුහුත්තෝච ඒ සායන් යඤ්ඤත් අපනා කියලා. යම් කෙනෙක් හැමදාම උදේම පින්කමක් කරන්න කියලා හිතාගෙන ආර්යයන් වහන්සේලාට දානයක් දෙන්න ඕන කියන හැඟීමෙන් හැමදාම උදෑසන අවදි වෙනවා නම් අන්න ඒ අවදි වෙන දවස තුනක් හස්සන් හොඳට නැකත් තියෙන දවසක්. තුනක් හස්සන් සුමංගලම් හොඳ මංගල සම්මත දවසක්. සෝත්‍ිතං හොඳට අවදි වෙච්ච දවසක්. සුප්පභාෂං හොඳට ප්‍රබෝධමත් වෙච්ච හොඳට ඉහි වෙච්ච දවසක්. ඒ වගේ මොකද මොහොතිය පොද අවස්ථාවක් වෙන මේ වගේ විශේෂණ ගානකින් දක්වල තියෙනවා. ඒ නිසා තේන්නතුනි අපට හැම දවසක්ම අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන් මෙන්න මේ දර්ශනයේ මේ දැක්ම අපේ ජීවිත නාමයට ලබා ගන්නවා නම් මේ අවබෝධයෙන් නැති වෙච්ච කෙනාට ජනවාරි පළවෙනිද හෝ අප්‍රේල් 13 14 හෝ දවසක් විතරයි අවුරුද්ද ගන්නේ. ජනවාරි දෙවැනි දින නම් පරණ බුද්ධිම තමයි කරන්නේ. අර මහා සත්‍යයක් ගන්න අලුත් අවුරුද්ද ආරම්භ කරනවා. අලුත් අවුරුද්ද ආරම්භ කළ දෙවැනි දවස් ඉඳන්ගෙනම අර පරණ කෙනාම තමයි. පරණ පිටස යනම පරණ දයාව දින තමයි. අපි අලුත් වෙනා නෑ ඉන්නතුනි. එතකොට අලුත් වෙන්න නම් අපේ ආකර්ෂණ වශයෙන් වෙනසක් අපේ වෙන්නට ඕන. ඒ වෙනස වෙන්න නම් උදේ කිරිබත් වලින් විතරක් නෑ. උදේ ආහාර පාන වලින් විතරක් ඇඳුම් පැනඳුම් වලින් විතරක් නෑ. අපි වෙන්න නම් ඉන්නතුනි මොකද කරන්න ඕන? බෝල් කිසිවෙයි මොද කරගන්න ඕන. මුදල් කිසිවෙයි සහිතවක නිතර ජීවත් වෙන්නට ඕන. දැන් අපි කොම්පියුටර්යක් උනත් ටිකක් පරිහරණය කරනකොට රීෆ්‍රෙෂ් කියන වචන එක ඔබනවා අපි. නැවත අලුත් කරන එක. අන්න ඒ වගේ තමයි පිටුසේ ජීවිතේ හැමදාම උදෑසන මේ රීෆ්‍රෙෂ් කරන අපි පටන් ගන්න ඕන. අර පසුගිය නවත් ඇති වෙච්ච තිමිච්ච ආකල්ප ටික අනිත්‍ය ටීම් ටික ඒවා බාහිරට බැහැර කළා අපි. අපි කලියුත්තේ තින්න තුනේ අලුත් පිටුවේ වලින් හැම දවසක්ම ආරම්භ කරන එක. මෙහිම අපට කරන්න පුළුවන් නම් ඒ කරන කුජලයන් හැටියට පින්නතුනි අපේ ජීවිතේ නැවුම් බවකින් අපේ සතුටට වැඩි දිනු කරගත්තා. ඒ සතුට වැඩි කරන අවස්ථාවේදී අපි ධර්මඥානයට ඉදිරියට යන්නට ඕන. මේකටම ප්‍රධාන ඉලක්කය අපි සම්මා දිට්ඨිය සම්පූර්ණ කරගන්නට ඕන. සම්මා දිට්ඨිය කුජලයන් වැඩ කිරීම සඳහායි බුදුහාමුදුරුවෝ වැඩිපුරම අපට ධර්ම දේශනා කළේ. මේ දැස් නැති වෙනකොට පිටතුනේ අපිට හිතෙනවා අපි මේ ලෝකයේ ඉන්න අනිත් අයත් එක්කම එකම පුද්ගලෙක් කියලා. දැන් පුරුෂයන් කියලා කියන්නේ ආර්ය පුදුජන කියලා කියනවා. පුදුජන කියලා කියන්නේ වෙනස් හයකින් වෙනස් කියලා අපිට කොහොම වෙලින් හිතනවා. මම වෙනස් කෙනෙක් කියලා කොහොම වෙලින් හිතනවා. මොනද හම්බර වෙනසක් කියලා නේද? නමත් පිටතුනේ වෙනසක් කියලා කියන්නේ ඕක හිතනවා භෞතික වශයෙන් මහා ලොකු වෙනසක් මේ අනිත් පැත්තට මට තියෙන්නේ කියලා. නමුත් පෘථග්ජන භූමියේ ඉස්මිනා තේක භූමියේ හත් වෙන කෙනා. ඒ ලක්ෂණය තමයි පෘථග්ජන භාවයෙන් මිදෙනවා. ඔහු වෙන් කළා හඳුනාගන්නේ නැහැ. ඔහු දන්නවා මට තියෙන මේ ශරීර කොටස් මතම අනිත් පැත්තට තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. මේ එකම ගමන කියන්නේ අපි කවුරු? එකම සතර මහා භූත රූප සහ ආකාශ විඥාන කියන මේ ධාතු හැගෙන සකස්සල තියෙන්නේ ආයතන 12 ගත්තත් අටලොස් ධාතු ගත්තත් ඉන්ද්‍රිය පංචකය ගත්තත් ඒ වගේ විස්කන්ධ පංචකය ගත්තත් මේ හැම දෙයකම සමානත්වයක් අනිත්‍ය සමග තියලායි කියන කරුණ තමයි එනවා. අන්න ඒ සත්‍යයක් මත නිතරම තමයි විශේෂයි කියලා හිතලා විශේෂ මර ප්‍රසාද විශේෂ ගුණ කටන තමයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ විශේෂත්වය අපේක්ෂා කරනකොට තමයි බොහෝ විට අපිට දුකට ගන්නේ. අපි හිතන්නේ මම විශේෂ කෙනෙක්, මම අහවල් නැින්න කෙනෙක්, මම අහවල් හැකියාව කරන කෙනෙක්, අපේ දෙමව්පියන් අහවල් නැහැ. මට මේ වාහනේ තියෙන මම වාහනේ ගෙන කෙනෙක්. මේ ආදී වශයෙන් මේ කරුණ අපි ඉස්මතු කරගත්තොතින් අපි පිටුදුන් නිතරම අනිත් පැයකින් ලොකු සැලකිල බලාපොරොත්තු වෙන අපේක්ෂා කරනවා. මෙන්න මේක තමයි අපට දුක ඇතිවන්නට තියෙන හේතුව. එනිසා මෙන්න මේ කරුණු අපි නුවණින් තේරුම් ගන්නට ඕන. නුවණින් තේරුම් අරගෙන අපි මේ ජරාවටපත් වුණාට ජරාවටපත් නොවන දෙයක් අපේ ජීවිතවලට ලං කර ගන්නට ඕන. අන්න ඒ තමයි ධර්මය. අන්න ඒ දේ තමයි ධර්මයෙන් ඇතිවන මනා දැක්ම සම්මා දිට්ඨිය. ඒ අවබෝධය අපට ඇති කර ගන්න පුළුවන් නම් පින්තුනි මේ ශාරීරිය වෙනස් වුණාට මේ ශාරීරිය දිරාපත් වුණාට අපි මානසිකයෙන් බොහොම ඉහළට යන්නේ. ඒ වගේම ජීවිතයේ අනාගතය අපට දුක් කඳුළු ඇතිවන්නට හේතු වන කරුණ අපි කල්පියාම දැනගන්නට ඕන. ඒව දැනගෙන කල්පියාම ඒවකින් අපි මිදෙන්නට ඕන. දැන් සමහර කරදරයක් ඇති වුණොදී කියනවා මම නම් මේක තුන් හිතකින්වත් ඉති වෙන්නේ නැහැ කියලා. ඉතිය ගමන් අතලියේ ගුණාම ළඟම ඥාති මම නම් තුන් හිතකින්වත් ඉති වෙන්නේ නැහැ කියන දෙයක් වෙයි කියලා. ඒ වගේම දැන් අපිට ළඟම ඥාතියෙක් මහා ගුණෝසින් නැත්නම් මරණ පස්සම වශයෙන් තමා කැමැතිම කෙනෙක් ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕනේ. අපි බොහෝ වෙලෙක හිතනවා මම නම් තුන් හිතකින්වත් මේ වගේ දෙයක් හිතුවේ නැහැ කියලා නේද? එහෙම කියනවා අපි. නමුත් බුදුහාමුදුර මොකද දේශනා කරන්නේ? බුදුහාමුදුර දේශනා කරනවා ජරා ධම්මෝන්ති ජරං අනපේතෝති අභිස්සං පච්චවේකී ධම්ම. තමා වෛත්‍ය යන කෙනෙක් බව නිතර මෙන්න කරන්නේ කියලා. විහාති ධම්මෝන්ති විහාතින් අනපේතෝති අභිස්සං පච්චවේකී ධම්ම. තමා ළඩ වෙන කෙනෙක් කියන එක නිතර මෙහි කරන තමන් කරන්නේ මේ තමන් අතුරු කරන සියල්ලක් නම මාර්ග ධර්මෝමි මාර්ගාන අනති හේතුවති අවිධාන පස්සේ එක තමා මානෙට පස් වෙන කෙනෙක්ව නිතර මෙහි කරන්නේ කියලා සංකේතී මනා භව විනා භව අවිධාන පස්සේ එක තමා සියලුම ප්‍රියමනා කෝලෙන් දේවන්දලින් ගෙන් වෙන බව නිතර මෙහි කරන්නේ කියලා කම්මස්ස කෝමි අම්මදායාද අවිධාන පස්සේ එක තමා කර්මයේ ඩයදුණ ඇති කෙනෙක් කියන එක නිතර මෙහි කරන්නේ කියලා දේශනා කරා බලන්න පින්නතුනේ අපේ සාස්ත්‍රවරයා අපි මේ උදහාස වන්නේ අපි කරණ ගියපු සාස්ත්‍රවරයා අපිට මෙහෙම අනුසාස්නාස්තල පිළිස්සි අපි ඒක හැමදාම දන්නේ නැහැ දැනගත්තත් අපි ඒක ෆයිල් කරන්නේ නැහැ නොකරලා අපි හරි සත්‍යෙම මොකද කියන්නේ ඒ වෙනින් යා කාවට පස්සේ මොකද කියන්නේ තොන් හිතේදීම සිදු වෙන හැටි කියන්නේ බලන්න එතකොට මේ මෙයා මොකද දැන් මේ කියන්නේ මෙයා තොන් හිතින්ම බුදුදහම තේරි සැඳලා නැහැ මේවාගේ අනතුරක් වෙද්දී යම් කිසි කෙනෙක් කියනවා නම් මම මේක තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා හොඳට මතක තියාගන්න යාමේ පහර දෙන්නේ අපේ සාස්ත්‍රයේ ආවත්නේ. අමා මේක වඩරන්නේ නැහැ. ඒක තමයි තුන් හිතකින්වත් මේක කාර්යයක් කරලා නැහැ. ඒකයි මේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි. දැන් සාමයේ කරුණ බිඳුවනි ආවෝද කරගන්න ඕනේ මේවා මෙහෙ කරන්න කියලා කිව්වේ බුදුහාමුදුරෝ අපේ දුකෙන් කියන්නේ නෙවෙයි. අපට අනාගතයේ ඇතිවන දුක් වලින් නිදහස් වන්න අපිට මේ වන් කියලා තියෙනවා. ඒ නිසා අනතුරු තියෙන තැනදී කාර්යයන් දැන ගන්නවා. يعني මහා මාර්ගවල යන අය ආරවල්ල ඩිෆරන්ට් තැන් තියෙනවනම් අනතුරු වැඩිපුර තැන් තියෙනවනම් බෝඩ්නාම තියෙනවා. මේ දෙකට තියෙනව නෙමෙයි. අනතුරු සහිත ප්‍රදේශයේදී ප්‍රවේශමින් දියමඩවන්න. මුහුදු ගමන් මාර්ගවල සමහර මාර්ග තියෙනවා දියතුලියවක දිස්ත්‍රාණ ඒ තැන් වල ඉඳන්නේ නැහැ. ඒ නාලිකෙන් දාන එක හරියම දැනවත් වෙලා තියෙනවා. එතකොට කෙනෙක් කියනවා දාහනේ කොහොම කියන්න හොඳ නැහැ කිව්වොත්ින් බය වෙනවා කලින්ම ওই පෝර්ට් එක අයින් කරන්න කියලා කිව්වොත්. ඔය එක තාම නෑ දෙන්නේ ඒ පෝර්ට් කියන්නේ දුකටවත් වෙන නෙමෙයි. අඬන්න නෙමෙයි. අර තියාම අනතුර හඳුනගෙන කල් තියාම දෙන්නේ නැන්නේ තියෙන්නේ. ඒක ගැන අපි පාර යනකොට රතුලයි රෙඩ් ලයිට් පස්සු වෙනවා. පස්සු වෙන අපි බය කරන්නේ නෙමෙයි. ඒ අනතුරින් කලින්ම වළක්වන්න මේ තියෙන්නේ. අන්නේ වගේ තමයි දෙන්නේ ඉන්නේ අනතුරු කලින්ම බුදුහාමුදුර අපට මහා කරුණාවෙන් මේව දේශනා කළා තියෙනවා. අනාගතේ අඬන්නට දුක් වෙනට වැළපෙන්නට පොළොවේ ගැටගෙන සමහර අය අඬනවා නේද? දරුවෝ නැතුණාම අල්පියම මේවා දැනගෙන තියන්න. මෙවැනි සත්‍යයකට පත් වෙන අය තමයි මම යතුරු කරන්නේ. නැහැ, දැන් මේක අපේ අම්මා තාත්තා විතරක් නෙමෙයි. අපේ සමාන වයසේ ඇස්මී යනවා. ඒ විතරක් නෙක අපේ දරුවෝ මියනවා. දරුවෝ විතරක් මේ මුණුගුරු මිනිස් කියන සමහර ආචිල තියෙන තියෙන වෙනවා තමයි මුණුගුරු මිනිස් කියන මිනිස් කියන සම්පල කැමරල තියෙනවා මොකද කරන්නේ ඒ තාක්ෂණ අපි අපේක්ෂා කරන්න ඕන අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි මේ අවස්ථාව ආවදී අපිට මොන දැක් සම්පීමද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන මේ අවබෝධය ලබා දෙන්න ඇතුළු තුමි අපට දුරු අමුරු ධර්ම දේශනා කළේ මේ කියන්න ගෙම්ම අනිසි දීදී අවසානයේදී බුදුහාමුදුරුව අපේක්ෂා කරන්නේ කුමක්ද? මේ ලෝකයේ සිදුවන අනාගතික ධර්මකාරයේ තියෙන පිළිබඳව අවබෝධය ලබා ගැනීමයි අපට බුදුහාමුදුරුව මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ. මොනවද යථාර්ථ තුන? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධ කර ගැනීම. සබ්බේ සංඛාරා අනිච්ඡාතේ යදා පඤ්ඤාය පත්ති අත නිස්සීතේ දුක්ඛේ ඒ සමාන භවිතුතිය. සියලු සංස්කාර අරිත්‍යයි කියලා යම් කිසි කෙනෙක් අවබෝධයක් ලබා ගන්නා. යම් කිසි කාලයක නුවණින් දැකනා. අත්ථ නිස්සින්දේ දුක්ඛේ. අන්න ඒ කල්මේ දුක පිළිබඳව කලකිරෙනවා. දුක පිළිබඳව සැපය අවදිමත් අවබෝධයක් ලබා ගන්නවා. සියලු ප්‍රේමියාගේ අසුර කරන්නේ හැම දෙයක්ම මොහොතක් ආසන්නයේ දේවල් වෙනස් වෙන්නේ. මේ භෞතික ශරීරය විතරක් නෙවෙයි මේ ගොඩනැගිලි මේ හැම දෙයක්ම ඉතාම සුළු මොහොතකින් වෙනස් වෙන මිනිහව දැක්ම තියෙනවා. ඒ වගේම අපේ හිත ඊට වඩා වේගින් අපේ හිත වෙනස් වෙනවා. ඒතොර මේකේ වෙනස් වෙන දේ නිසා යදෙනිස්සන් අනිදොස්සන් කියලා සඳහන් කරනවා. යමක් අනිත්‍ය නම් බුදුහාමුදුරුවෝ අහනවා යමක් හැමදාම එක විදිහට නොපෝතිනවා නම් වෙනස් වෙනවා නම් ඒක සැපද දුකද කියලා අහනවා. පිළිතුරු යමක් වෙනස් වෙනවා නම් ඒක සැපේ කියලා අපිට ලං කරගන්න දෙයක් නැහැ. ඒක දුකට හේතු වෙන දෙයක්. අන්න ඒකේ දුක නම් අනිත්‍ය නම් ඒක තමයි කියලා ආත්මය කියලා මේව ගන්න බෑ පිළිතුරු. මේව තමයි කියලා අපි කියන හිතියට මේව තමයි කැමති විදියටම තමන්ට කාර්යය කරන්න බෑ. ලෝකේ මහා කවිවරු කියා, මහා දාර්ශනිකයෝ කියා, මහා කලාකරුවෝ කියා, දේශපාලනඥයෝ කියා, යුද විද්‍යාවරු කියා. ඒ අය මේ ජනාවට පත් වුණා. ඒ අය මරණයට පත් වුණා. මහා වීරවරුන්ගේ සොහොන් කියලා වෙනම ඇතැම්ද සුසාන බොහෝ කියනවනේ. සොහොන් පොත් හදලා දෙන මහා වීරයන් ඇතැම් විදිය. බලන්න සමාජ සවස් සමාව පාලනය කරගන්න බැරි වුණා. මේ යථාර්ථයේ තේරුම තුනක් තියෙනවා. අන්තිමතරෙන් ගඟට වැටෙන හැම ජල බිඳුවක් සම්පෝෂණය කරනවා වගේ මේ මහ පොළවේ ඉරේෂ්ඨන්ති හැම දිනම නැවත මේ මහ පොළව මත හපීසුතු වෙනවා. පෘථුවියට එකතු වෙනවා. මේ කාර්ය සමාවේ තම වැඩිම වැස්සට අවුරුදු 100ක් වෙනකොට අපි හැම දිනම මේ මහ පොළවේ කොටස් ඔක්කොම මේ අද අපිට පේන මේ ශරීරයේ කොටස් මහ පොළවට ඉතිරි ඔක්කොම ටික. දැන් මේ දිනපතාම එකතු වෙන්නේ තියෙන එකතු වෙනවාද කියලා අපි වැඩි හිතක් නැහැ. නොවන ඉන්ද්‍රියෙන් දිනපතාම කෙස්ගත් එකතු වෙනවා, නියඟුතුල කොටස් එකතු වෙනවා, ඉන්නේ එකතු වෙන්නේ යන්නේ දාස් එකතු වෙනවා නේද? ඒ එකතු වෙන්නේ තියෙන්නේ. නමුත් මේ එකතු වෙලා මොකද කියන්නේ කියලා අන්තිම ඔක්කොම ටික එක දාස් එකකින් එකතු වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ වගේ දේවල් අනිත්‍ය දුක්ඛ සංජයන පස්සුනා අපි එක දෙයක් කියේ යුතුයි. අපි මේ ඉපදෙන්නේ ඉතාම බහදු සම්පත කාලෙක. අපි ඉතාම දිග කාලයක් අතර යන අය. යන අය හැටියට අපිට මේ ලැබිච්ච අවස්ථාව ඉතාම බහදු සම්පත අවස්ථාවක්. මේ ලෝකේ යථාර්ථයේ පැහැදිලි කළ තියෙන ලෝකේ විවිධ දර්ශනේ ලෝකේ පවතින කාලයක් අපි ඉපදලා ඉන්නේ. ඒ තමයි සංධර්මය. ඒ සංධර්මයේ හැකියතා අහලා නියම විදිහේ ජීවිත දර්ශනයක් ඇති කරගෙන අපි අපේ ජීවිත වඩාත්ම සතුටින්මත් සතුටෙන් තියාගන්න විදිහේ ක්‍රමවේදය අපි නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා දසමේ ලැබෙන ආභාෂය අපි විසාලයි. ඉන්නේ ලෝකයා නිතරම උත්සාහ කරන්නේ මෙන්න මේ අවබෝධය ලැබෙන විදිය වසන් කරන්නේ ලෝකයා ඉන්නේ. නිතරම මේ අවබෝධය ලැබෙන මාර්ග වසන් කරන ලෝකයා. ජනමාධ්‍ය නිතරම කරන්නේ මේක. මේ අවබෝධය ලැබුණකින් දැනට තියෙන ප්‍රචාරණය නැවැත්වුවකින් දැනට තියෙන අලෙවිසියට කටක් ඇත්තක්ම නැති වෙනවා. හා වෙනදාට තමන්ගේ අඳුර දෙක කරන්න බැරි වෙනවා. ඒ නිසා දැනෙන්නෝ ජනමාධ්‍ය සියල්ලක් නැති වෙලා අපිව මුලා කරන වැඩ පිළිවෙලක් විතර යොදමින් ඉන්නේ. ඒ නිසා තමන් ධර්ම අවබෝධය ලැබුවා නම් පින්නතුනි ඒ ධර්ම අවබෝධය එක්ක ඇතිවන ජීවිත දර්ශනය නිසා අපි පුරාණයේ රැවටිලි ප්‍රචාරණකට දැනවෙන්නේ නැහැ. අපි ජීවිත අවශ්‍ය දේ විතරයි ගන්න. අපි හැමදේම ගන්නේ නැහැ. දරුවන්ට අත්මිය මේ දැක්මලවා දෙන්න ඕන. මේ ධර්මයේ තුලින් ඇතිවන ජීවිත දැක්ම අපි දරුවන්ට ලබා දෙන්න ඕන. ඒ දැක්ම ලැබුණා කියලා දරුවෝ විමහාගතමත් වෙන්නේ නැහැ. මරණ දෙයක් නැහැ. දරුවෝ දැනටත් වඩා කෙනෙක් විමහාගතමත් වෙනවා. දැනටත් වඩා අනන්ත සැලකිලි ප්‍රමාණය වැඩි වෙනවා. දරුවෝ ඇතැම් විට මේ පිළිතුරු මා දරුවන්ට උගන්වනවා. වැඩිහිටියන් උගන්වපු දරුවෝ ඇතැම් විට සමාජ දකින්න වශයෙන් අඳුරු හදනවා. ඔක්කොම වැඩිපුරම ඉගෙන ගන්නවා ඒ පිටරට. ඇතැම් විට අඩු වෙන ඉගෙන ගන්න තුනේ නැත්නම් අමතක කරන්න ඉගෙන කර ගන්න අන්තිම කරන්නේ. ඒ නිසා පිටුනේ දරුවන්ට දෙන්නට ඕන අධ්‍යාපනය විතරක් නෙවෙයි අධ්‍යාපනයක් හොලින් දෙන්න ඕන. නමුත් ඒ අතරින් මේ ජීවිත දැක්ම දෙනකොට දරුවෝ උපත් වෙන විතරක් නෙවෙයි ගුණවතුන් වෙලා කෘතවේදීය බවට පත් වෙන වනාත්ම හොඳින් දෙනවා ගැන සැලකෙන ආගම දහමට ගරු කරන රටජාතිය සමයට කලකැන පුදුනේ බවට පත් වීම මේ ජීවිත දැක්ම හේතු වෙනවා. ඒ නිසා මේ දිනාට අකච්ඡාන්තලේ සම්මුතනේ හය දේවතා සම්මුතින උපනියත සූත්‍රය සූත්‍රෙන් දැක්කේ මේ පරිදි ගාථාවෙන් කියන්නේ පුඤ්ඤාය හයරත් සුභාවහානි සැපගෙන දෙන පින්දහස් කරන කියලා. ඒක බුදුදහමේ වර්ණනා කරලා තියෙනවා. අම දුදු ආදර වඩාත්ම ගේතලේ ලෝකාල සංසාරයේ සංකිටකෝ ලෝකයේ තියෙන ඇල්ම බැඳීම අඩු කරගන්න කියන එකයි. මේ ඇලීම මේ බැඳීම නැති කරගන්න කියලා කිව්වේ අපට ඇතිවන දුක් නැති කර ගැනීම සඳහායි. අපේ දෙනකට අනාගතයේ නැගෙන කඳුළු නැති කරන්නයි මේ අර සාධනා තියෙන්නේ. හැබැයි සිතින් සම්කරාට විතරක් තියෙනතුමි දුක නැතිවන්නේ නැහැ. ඒක මතක තියාගන්න. දාන කියලා භාවනාදී සාමාන්‍ය ක්‍රීඩක කොමියක් කියලා අනිකක් ඇති අපිට බාහිර භෞතික දේවල් ලැබෙනවා. රූප සම්පත් ලැබෙනවා. පහසුකම් ලැබෙනවා වැඩසටහනේදී. නමුත් දුක නැතිවන්නේ නැහැ. දුක නැති වන්නම් මෙන්න මේ ධර්ම මාර්ගයෝත් මේ අවබෝධය පිළිගන්නට ඕන. ඒ අවබෝධය ලැබෙන්නා දන්නව බාහිර දේවල් වෙනස් වෙනකොට මේ සාමාන්‍ය යථාර්ථය මේ වෙලාවේ නමුළු දෙයක් නෙවෙයි. බාහිර දේවල් තමයි තමයි වෙනකොට තම ඇතුළු කරපු කුසිනෝ තමන් එක්ක දැන් මේ මොලි කිවිච්ච පිටවත් සම් නැති වෙනකොට තමා ගන්නවා මේ අමුතු දෙයක් නෙවෙයි මේක තමයි වෙන්න ඕන දේ. එහෙම නොවුන තිසරයි පුදුම වෙන්නේ. ඒ සාහේක උනායි කියලා පුදුම වෙන්නේ. මෙන්න මේ නිසා වෙන දැන් හැකිතා ලෝකේ වෙනස් කරන ලෝකයක අනාත්ම වූ ලෝකික වාස්තේක නැයි කියන එක නිතර නිදි කරන්න. ඒ වගේම තමා අනෙක් හැයකින් ලොකු වෙනසක් නැහැ මේ එකම එකම බඩු වහන්න ටිකක් තමයි අපි මේ පරිකරණය කරන්නේ. සැහැයෙන් වෙනස් කර තිබුණට මේ සතරමහා බෝධ රූපයන් ගැන සංකච්ඡිත කොටස් ටිකක් පරිකරණය කරන අපි කිසි විදිහක විශේෂ වරප්‍රසාදකෝ විශේෂ සැලකිලි නැති බලාපොරොත්තු වෙනම නැහැ. නමුත් අපි දැන් ගන්නවට සතුටු වෙන හැටියට අනිත් හැටි ගුණයක් තියෙනවා නම් වැඩි කියන හැටියට ගරුකලියුත් වෙන හැටි අපි ගණන් කරන්න ඕනේ. ඒක වරදක් නෑ. අපි එහෙම කරන ගමන් අපි අනිත් අයගෙන් ඒව බලාපොරොත්තු වෙන හැදක් නෑ. එය මොනවාටද අපේ ඉස්සරහ ගිරෙම් නැතිවන්නේ අපේ වැඩවලටම මේ ජීවිතේ ඉන්න කාලේ සතුටින් සැනසීම ජීවත් වීමට අවකාශ ලැබෙනවා. ඉතින් අවුරුද්දක් ගත වෙලා අපේ යම්කිසි ප්‍රමාණයකට අපි ඔබ අප හැම දෙනාම ජරාවටපත් වුණා නැගල් සමුණේක අලුත් අවුරුද්දක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අලුත් අවුරුද්දක් විතරක් නෙවෙයි අලුත් ජීවිතයක් නැගල් සම ආරම්භ කරන්නට හැබැයි නම් ගැස්මක යොදව කටයුතු කරන්නට අපි හැම දෙනාම අවස්ථාන කරගන්නමු. එසේ කටයුතු කිරීම සඳහා දෙවන කරන්නේ මේ හැම දෙනාටම ඉදිරි ප්‍රියෝගයේ තුර දිගාස්තර සම්පන්න සේවා ලැබ සාර්ථකව නාරා. අනේ අපි නැතිනම් අද මේ දින් තමයි දැන් කල්පිතුරන්නේ අයරාන්ගනි අබේරත් මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා මේගේ තමගේ මහත්මාන පුණ්‍යයන් වන්දනා කරන්නට. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු එතුමා මේ මහත්මාට පින් අනුමෝදන් වේවා කියලා. ඒවා කියවන මේ සිංහමර සහ බයගොනේ ගුණසේකර මේ මහත්මිය බලාපොරොත්තු වෙනවා. මෙච්චේගේ තමන්ගේ පාරිපුරුෂය ඇතුළු අනිකුත් ඥාතින්ද සිංහන් මෝදන් කිරීමට එනි සාති හැම දෙනෙක්ම පුණ්‍යාන් මෝදනා කරමු. අපි අරක් මහත්මා ප්‍රධාන හැම දෙනාම මේ ගිය යම්තා ඥාති මිත්‍රාදීන් අපෙන් පින් බලාපොරොත්තු වෙනින් පිටිනවා නම් ඒ සියලුම ඥාතිතුතු මේ සිංහන් මෝදන්ව මේ හැම දෙනාගේම සතර ජීවිත සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් එකන් මිය යාදී නම් වූ කියන ගාථාව කියලා පුණ්‍යන් වෙනවා. දැන් කරගත් නිස්සීලම පුණ්‍ය ධර්මයන් තම දෘෂ්ටික දෙවියන් සමුදන් වල ඔබ හැම දිනම අපේ රටේ සම්බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් සඳින් ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ජීවත් වෙන කාලේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට ඔබත් හැම දිනාටම මේ තීසමත් සාර්ථකවන්නේ සේවා හැම දිනාටම සතර ජීවිතස්සෝ පස්ව ප්‍රාර්ථනා අනුකූලව කුතුම් මොහොන්වන් සුලියකන සේවා කියලා ආරාධනා කරන්නේ දුක්ඛම් පන්තාච නින්දුම්තා භයං පන්තාච නිම්භයා සෝකම් පන්තාච නින්දෝකා වන්තු සම්දේශිතානිනෝ දුකින් සේලන සත් දුකින් මිදෙත්වා දියෙන් සේලන සත් දියෙන් මිදෙත්වා සොමින් සේලන සත් සොම්හත් දෙත්වා නිසින් මේ හැම සාත් සුවපත් දෙත්වා හැම දිනාටම සම්මා සම්බුද්ධ වෙනවා.